අපේ රට දැන් පොඩ්ඩක් පීල්ලෙන් එළියට බැලලා තියෙන්නේ. අපි මේක පීල්ලට දාන අලුත් ව්‍යවස්ථාවක් හදලා උතුරු නැගෙනහිර ප්‍රශ්නට අවසන් විසඳුමක් දීලා අපේ ප්‍රධාන පක්ෂ දෙක එකට හිටියොත් ජාත්‍යන්තරයට අපේ රට කිසිම දෙයක් කරන්න බෑ. පසුගිය කාලේ අපි දැක්කා ජාත්‍යන්තර ඇඟිලි ගැහුවේ ප්‍රධාන පක්ෂ දෙක බෙදිලා හිටු නිසා. අද අපි එකට ඉන්න නිසා එක්සත් ජාතිකයේ සංවිධානය වුණත් අද පොඩ්ඩක් හීලා වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නට අපි විසඳුමක් දෙන්න ඕනේ. ඒ වගේම මේ රටේ ආයතන ස්වාධීන කරන්න ඕනේ. අධිකරණය, රාජ්‍ය සේවය, පොලිසිය මේවා ශක්තිමත් කරන්න ඕනේ. රාජ්‍ය ආයතන